මම නම් බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් දී ළඟ සැරේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන්න. ඒක කණ්ඩායමක් ඇමතිවරු හැටියට රට පාලනය කරනවා. තව කණ්ඩායමක් අපි පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හරිය ඩොනමෝ කාරක සභාව සමාන පරීක්ෂාකාරී කාරක සභා ඇති කරන යුරෝපීය පාර්ලිමේන්තුව යටතේ. එතෙන්ට අපි බාර දෙනවා ප්‍රශ්න. ඒ කොමිටේ ඉන්නේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රී මේ ගැන එකගත්වයකට කොච්චර දුරට එන්න පුළුවන්ද? එකගත්වයට එන්න කැලටි කරගෙන අපි ඒක රටේ ජාතික ප්‍රතිපත්තිය එතනින් හදන්න. ඒක කොහොමද මේ අමාත්‍යාංශ ගෙනියන්නේ? කොහොමද ඒක පරීක්ෂා කරන්නේ? අනේ එතෙන්ට යන්න පුළුවන් කියලා බැලුවේ අපිට ඊළඟ පාර්ලිමේන්තුව ඒ විදිහට අරගෙන සකස් කළා ජනවරම් අරගෙන එකම වරම තියෙනවනේ අපි ඔක්කොම එකතු වෙලා අන්තිමට අපි කොහොමද එකගත්වයකට එන්නේ කියන එක.